බුදුරජාණන් වහන්සේ අභියස මල් පහන් ගිලන් ප්‍රසාදිය පූජා කරලා මේ බෝධින් වහන්සේ අභියස මල් පහන් ගිලන් පස දැහැත් බෙහෙත් ආදී පූජා ද්‍රව්‍යයන් පූජා කරලා විශේෂ ආලෝක පූජාවක් සිදු කරලා ඒ කෙවින් මහත්මයාට ආශිර්වාද කරන්ටයි මේ සියලු පින්කම් කරන්නට බලාපොරොත්තු වන්නේ. බෝධින් වහන්සේ කියලා කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වයේ ලබා දීමේදී උපකාර කළ සෙමන දුන්නු ස්ථානය, උන්වහන්සේගේ ආධ්‍යාත්මික ලෝකෝත්තර බලාපොරොත්තු සඵල වුණා වගේ අපේ සිතෙන්ගේ යහපත් ප්‍රාර්ථනා බලාපොරොත්තු සත් ප්‍රාර්ථනා ඉෂ්ට වේවා කියන ප්‍රාර්ථනාවේ සත්‍යක්‍රියාවයි අප මෙහිදී සිදු කරන්නේ. බුදු දම්ම සංඝ කියන තෙරුවනේ ආශිර්වාදයෙන් බෝධින් වහන්සේගේ බලමහිමෙන් බෝධින් වහන්සේට අරගෙන තියෙනා වූ දෙවි දේවතාවුන්ගේ ආශිර්වාදයෙන් ඒ අසනීප සත්‍යයන්ට පත් වෙලා සිටින කෙවින් මහත්මයාට අපි ආශිර්වාද කරනවා. එනිසා ප්‍රථමයෙන්ම මේ සියලු පූජා ද්‍රව්‍යයන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙනුත් බෝධින් වහන්සේ වෙනුවෙනුත් අප පූජා කරන්නට බලාපොරොත්තු වන්නේ. Venerable members of the Mahasangha, friends in the Dhamma, at this moment, Mr. Asanta Kempitiya, Mrs. Obashini, and dear son, Aloka, you all gathered here for a special blessing, meritorious act. You hope to offer these items to the Supreme Buddha and the Bodhi tree. By acquiring positive thoughts offering these things to the Supreme Buddha, you hope to visit Mr. Kevin Dayaratna, who is suffering some illnesses in these days. By the power of this spirituality, may Mr. Kevin recover soon. May he be healthy and peaceful by this meritorious act. With that intention, now we are going to offer these items, flowers, candles, drinks, medicines, and incense, all the things we are going to offer to the Supreme Buddha and the Bodhi tree, we are the Supreme Buddha attain enlightenment. By the power of these meritorious activities, may Mr. Kevin recover soon, may his illnesses recover soon, may he live alone by the power of the triple gem and by the power of the spiritual energy. With that intention, let's recite these gathas in order to offer these items to the Supreme Buddha. Sadho, sadho, sadho. සංසාර සාරෝග විනීතනිසං සන්නේත සාතං සුචිසාර දේසං සන්දේරකං සන්න තනුපලාසං සංලාපදේසෙන් පනමේ බෙසාසම් සංසාභිගංකේවල මෝහනාසං සන්නාහ කන්මාර රණේ විසේසම් සංසේවිතං දාසි මුදාරහාසම් සංහාර ධම්මං පනමේ සදාසම් සන්දාස ගන්නා සිත පාපනාසං සන්නාපදංසින් හත ගෝර පාසං සම්පාරගාමින් සුචිසාර වාසං සංවාර සංගම් පනමේ රසාසං නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ද නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුන්තරෝ පුරිස ධම්මචාරති සන්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි නමාමි බුද්ධං ගුණසාගරන්තං සන්තා සදා හොන්තු කායෝජි ගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති මරණං අහංච ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පන්සේකෝ ඕපනයිකෝ පංචන් සංවේදිත විඤ්ඤෝහේතේ ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි නමාමි ධම්මං සුගතේන දේසිතං සන්තා සදා හොන්තු සුඛේ කායෝ ජිගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති මරණං අහංච සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ සාවක සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුන්තරං පුඤ්ඤක්ඛෙන්තං ලෝකං සාති සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි නමාමි සංඝං මුනි රාජ ශාවකං සන්තා සදා සුඛිය වේරං කායෝ ජිගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති මරණං අහංච වන්දාමි චේතියං සම්බං සම්බඨානි සුපතිට්ඨිතං සාරීරික ධාතු මහාබෝධි බුන්දරූපං සකලං යස්ස මූලේ නිසින්නෝව සම්බාරි විජයං නක පන්තෝ සම්බඤ්ඤුතං සන්තා වන්දේ තන් බෝධිපාදපං ඉමේ තේ මහා බෝධි ලෝකනාතේන අහං පෙතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ පඨමං බෝධි පල්ලංකං දුතියංච අනිම්මිසං තතියංචං කමනං සෙන්තං චතුත්තං රතං పంచమన్నజ పాలంచ ముచలిందేన షట్టమం సంతమం రాజాయతనం వందే తం ముని సేవితం ఘనసారం పదింతేన దీపేన తమదం තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි සමෝනුදම් ගන්ධසම්භාරයුන්තේන දුකේනාහං සුගන්ධිනා පූජයේ පූජනීයන්තං පූජා භාජන මුන්තමං වන්නගන්ද ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පෝජයාමි මුනින්දන්ස සිරිපාද සරුරුදේ පෝජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මෙතේන ච හෝතුම් මිලායති යතයි ධම්මේ කායෝ තතායති විනාසභාවන් අදේවාසේ තුනෝ බන්තේ පානියම් නුපනා අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදේවාසේතුනෝ බන්තේ ගිලාන පංචයන් ඉමම් අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදේවාසේතුනෝ බන්තේ බේසංජං උපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා සේවිතං ධම්ම රාජේන පන්තුන් සම්බෝධි මුන්තමං පෝජේමි බෝධි රාජානං උදකේනේතේන සාදරම් සේවිතං ධම්ම රාජේන පන්තුං සම්බෝධිං පෝජේමි බෝධි රාජානං දුපේනේතේන සාදරම් සේවිතං ධම්ම රාජේන පන්තුං සම්බෝධි මුන්තමං පෝජේමි බෝධි රාජානං දීපේනේතේන සාදරම් සේවිතං ධම්ම රාජේන පන්තුං සම්බෝධි පූජේමි බෝධි රාජානං පුම්පේනේ තේන සාදරම් සේවිතං ධම්ම රාජේන පන්තුං සම්බෝධිම් පූජේමි බෝධි රාජානං ගිලාන පංචයේන තේන සාදරම් ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමං සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා සාදු සාදු සාදු. හොඳයි, දැන් අප බලාපොරොත්තු වන්නේ ලෝ ඇසී සියලු දෙනාට මෙත් සිත පුහුණු කරලා මෙත් සිත වඩලා ඒ ඇති කරගන්නා වූ මෛත්‍රී භාවනාවේ ආනිසංසෙන් මේ දිනවල රෝගාතුරෝ පසුවන ඒ කෙවින් දෑරත් මහත්මාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්නට. ඒ අතර බුදුරජාණන් වහන්සේ තුළ පැවතියා වූ ඒ අරහං ආදී උතුම් සම්බුදු ගුණ සිහිපත් කරලා ඒ උතුම් සම්බුදු ගුණේ ආනිසංසෙන් ලෝවැසි සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියන පැතුම ප්‍රාර්ථනා කරමින් බුදු ගුණ මෛත්‍රී ආනිසංසෙන් කෙවින් මහත්මාට අප මේ වෙලාවේ ආශිර්වාද කරනවා. බුදු දම සංඝ කියන තෙරුවනේ ආශිර්වාදයෙන් විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ තුළ පැවතියා වූ මහා ප්‍රඥාව මහා කරුණාදී ඒ උතුම් සම්බුදු ගුණ මහිමෙන් ලොවැසියන්ට මෙසිත වැඩීමෙන් ජනිත කරගන්නා වූ මෛත්‍රී භාවනාවේ ආනිසංසෙන් කෙවින් දයරත් මහත්මා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දිගාසිරි ලබාවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. භගවතු අරහං බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ සන්තා. බුදුරජාණන් වහන්සේ තුළ පැවති අරහං සම්බුදු ගුණ තේජසෙන් ලෝවැසි සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සෝයට පත් වෙත්වා. භගවතු සම්මා සම්බුද්ද බුද්ද ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ සන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති සම්මා සම්බුද්ධ බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා. භගවතු විඤ්ඤා චරණ සම්පන්න බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ සන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති විද්‍යාචරණ සම්පන්න බුදුගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා ශාන්ත සුවයට පත්ත්වා. භගවතු සුගත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ සන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති සුගත බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා ශාන්ත සුවයට පත්ත්වා. භගවතු ලෝකවිදු බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ සන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති ලෝකවිදෝ සම්බුදු ගුණ තේජසෙන් ලෝවැසී සියලු සත්වයෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. භගවතු අනුන්තර පුරිස ධම්ම සාරති බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ සන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති අනුත්තර පුරිස ධම්ම සාරතේ බුදුගුණ තේජසෙන් ලෝවැසී සියලු සත්වයෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා ශාන්ත සුවයට පත්ත්වා. භගවතු සන්තා දේව මනුස්සානම් බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ සන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති සත්තා දේව මනුස්සානං බුදු ගුණ තේජසෙන් ලෝවැසී සියලු සත්වයෝ සුවපත්ත්වා සුවපත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා භගවතු බුද්ධේ ගුණ තේජේන සම්බේ සන්තං භවන්තු සුඛේතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති බුද්ධ බුදු ගුණ තේජසෙන් ලෝවැසේ සියලු සත්වයෝ සුවපත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. භගවතු භගවාං බුද්ධගුණතේජේන සම්බේසන්තං භවන්තු සුඛේතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති භගවා බුදු ගුණ තේජසෙන් ලෝවැසේ සියලු සත්වයෝ සුවපත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. භගවතු අනන්ත බුද්ධගුණතේජේන සම්බේසන්තං භවන්තු සුඛේතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අනන්ත වූ සම්බුදු ගුණ තේජසෙන් ලෝවැසේ සියලු සත්වයෝ සුවපත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා, බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා, සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා, නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. මේ උතුම් බුදුගුණ මෛත්‍රී භාවනාමේ කුසල ධර්මය ආනිසංසයෙන් රෝගාතුරෝ පසුවන කෙවින් දයරත්න මහත්මා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දිගාසිරි ලබාවා. සාදු සාදු සාදු. හොඳයි. දැන් ස්වාමීන් වහන්සේලා සෙත්පිරිස් සජ්ජහනා කරලා ආශිර්වාද කරනවා. බුද්ධ ධම්ම සංඝ කෙන තෙරුවනේ ආශිර්වාදයෙන් උතුම් ආශිර්වාදාත්මක පිරිසූත්‍ර දේශනාවේ ආනිසංසයෙන් මේ ස්වාමීන් වහන්සේලාගේ සීලාදී ගුණමහිමිය ආනිසංසයෙන් මේ විහාරස්ථානයේ ආරම්භ කළ කාලයේ පටන් මේ මොහොත දක්වා සිදු කළ සියලු කුසල ධර්මයන් ආනිසංසයෙන් කෙවින් දයරත්න මහත්මා නිරුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ස්වාමින් වහන්සේලා ඊටාම කරුණාවෙන් මෛත්‍රියෙන් සෙත්පිරිස සජ්ජහනා කරමින් ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ස. නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ස. නමෝ තන්ස භගවතු සම්මා සම්බුද්දන්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා ශරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුන්තරෝ පුරිස ධම්ම සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතං සන්දෙන්ඨිකෝ අකාලිකෝ ඒහි පංසෙකෝ ඕපනයිකෝ පංචන්තං විඤ්ඤෝ හේතේ සුපටිපන්නෝ භගවතෝ සාවක උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඤාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක යදිදං චන්තාරි පුරිස යුගානි අට පුරිස පුංගලා ඒස භගවතෝ සාවක ආහුනෙයෝ පාහුනෙයෝ දක්කිනෙයෝ අංජලි කරණීයෝ අනුන්තරං පුඤ්ඤක්කෙත් ලෝකං සාති ඒතේන සංච වංජේන පාතු ත්වං රතන ඒතේන සංච වංජේන පාතු ත්වං රතනන්තයම් ඒතේන සංච වංජේන පාතු ත්වං යං කිංචි වෙන්තං ඉදවා හුරං වා සංගේ සුවායං රතනම් පනීතං නනෝ සමන්නත්තේ තතක් ඉදම්පි බුන්දේ රතනම් පනීතං ඒතේන සංචේන සුවන්ති කයං විරාගං අමතං පනීදං යදඤ්ඤගා සංඛේ මුනි සමාහිතෝ නතේන ධම්මේන ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු කේනං පුරාණං නවන්නති විරන්ත චින්තා ආයතිකේ භවස්මින් තේ කේන බීජා අවිරුල්ලිජන්දා නිබ්බන්ති යතායම් පදීපෝ ඉදම්පි සංගේ රතනම් පනීතං ඒතේන සුවන්තේ හෝතු කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං සංකෝ වුජෝජසෝජෝච සුවචෝ චන්ස මුදු අනතිමානි සන්තුන්ස කෝච කින්චෝච සල්ලහුක වුන්ති සන්තින්ද්‍රියෝච අම්ප ගම්බෝ කුලේසු අනනු කින්දෝ නච ගුන්දං සමාචරේ කිංචියේන විඤ්ඤුම් සොකිනෝ වාකේමිනෝ හොන්තු සම්බේ බවන්තු සුඛිතන්තායේ කේචි පාන භෝතන්තේ තසාවාතාව අනවසේ සාදී ගාවායේ මහන්තාවා මජ්ජි මාරන්ස දෙට්ටාවායේව අන්දෙන්ටායේශ දූරේ වසන්ති බෝතාවා සම්බවේසේවා සන්දේ සන් බවන්තු සුකිතන්තාන පෙරෝ පරන්නි කුන්දේත නාතිමං්්‍යේත කන්තන් ව්‍යාරෝසනා පටිග සඤ්ඥානාන්‍ය මං්ඥස්ස දුක්කමින්චෙය මාතායතානියම් පුන්තන් ආයුසාම් ඒවම්පි සම්බභෝතේ සෝමාන සම්භාවයේ අපරිමානම් මෙත්තංච සම්බලෝකස් මාන සම්භාවයේ අපරිමානම් උන්දං අදෝච තිරියංච අසම්බාදම් අසපන්තං තෙට්ටං චරං නිසින්නෝ වාසයානෝ වායාවතංස විගතං ඒතං සතින්න දෙට්ටෙය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහෝ දෙට්ටින්ච අනුපගම්ම දස්සනේන සම්පන්නෝ කාමේ සුරිනෙය නහි ජාතු ගම්බසෙයං පුනරේතේති ඒතේන සංච වංජේන දුංකාවෝප ඒතේන සංච වංජේන භයාවෝප සමෙන්තුතේ ඒතේන සංච රෝගාවෝප සමෙන්තුතේ තණ්හං කරෝ මහාවීරෝ මේදං කරෝ මහා සරණං කරෝ ලෝකහිතෝ දීපං කරෝ ජුතින්දරෝ කොණ්ඩඤ්ඤෝ ජනපාමොක්ඛෝ මංගලෝ පුරිසාසබෝ සුමනෝ සුමනෝ ධීරෝ රේවතෝ රති සෝදිතෝ ගුණ සම්පන්නෝ අනෝමදන්සේ ජනුන්තමෝ පදුමෝ ලෝක පංජෝතෝ නාරදෝ වරන් පදුමුන්තරෝ සන්තසාරෝ සුමේදෝ අංග පුංගලෝ සුජාතෝ සම්බලෝ කංගෝ පියදන්සින් අත්තදස්සේ කාරුණිකෝ ධම්මදස්සේ තමෝනුදෝ සින්දන්තෝ අසමෝලෝ තිස්සෝ වරද සංවරෝ පුන්සෝ වරද සම්බුන්දෝ විපස්සේච සිකේ සම්බහිතෝ සන්තා වෙස්ස බෝ සුඛදායකෝ කකුසන්දෝ සන්තවා හෝ කෝනාගමනුම් කස්සපෝ සිරි සම්පන්නෝ ගෝතමෝ සක්්‍ය පුංගවෝතේ සංසංශේන සීලේ පන්තිමෙන්ත බලේන චේතේපි ත්වං අනුරක්ඛන්තු ආරෝගේන සුකේන චාති සම්බීතියෝ සම්බරෝගෝ විනංසතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ සම්බ බුද්ධානුභාවේන සදා සොන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ සම්බ ධම්මානුභාවේන සදා සොන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ සම්බ සංඝානුභාවේන සදා සොන්ති භවන්තු තේ. හොඳයි පින්තුනි, ඉමා ශ්‍රද්ධාවෙන් විහාරස්ථානයට ඇවිදෙලා පංචශීලයේ සමාදන් වීමෙන් සම්බුද්ධ පූජා පැවැත්වීමෙන් පිරිත් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් භාවනා කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සීල පුණ්‍ය ධර්මවල බලයෙන් ඒකෙවින් මහත්මාට නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. At this moment you all gathered here near the Bodhi tree and you offer all the items to the Supreme Buddha and the Bodhi tree contemplating on the qualities of the Supreme Buddha. By the power of all these meritorious activities you especially hope to wish Mr. Kevin to recover soon. By the power of all these meritorious deeds, may Mr. Kevin Dayaratna be healthy and peaceful. May he recover soon by the power of all these meritorious deeds. Sadhu, sadhu, sadhu. මේ සියලු පින් දෙවියන් අනුමෝදන්ව දෙවියන්ගේ ආශිර්වාදයෙන් එකෙවින් මහත්මාට සියලු ආශිර්වාදයේ සලසා දෙත්වා කියන පැතුමෙන් අපි දෙවිනටත් පුණ්‍යානුමෝදනා කරමු. එත්තාවතාච අම්හේහි සම්බතම් පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. මේ සියලු පින් අප නමින් මියගේ ඥාති උදානුමෝදන්ව ඒ ඥාතියනොත් පරලොවින් සුවපත්තන අතර විශේෂයෙන් කෙවින් මහත්මාටත් සියලු ආශිර්වාද සලසා දෙත්වා කියන පැතුමෙන් අපි ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදෝ සාදෝ සාදෝ. By the power of all these meritorious activities that you acquired here, by contemplating on the qualities of the Supreme Buddha, and by offering these items to the Buddha, by listening to special blessing discourses, and also by meditating and contemplating on the qualities of the Triple Gem, the Buddha, Dhamma, and Sangha, may you be well, happy, and peaceful. May no harm come to you. May no problems come to you. May no difficulties come to you. May your all righteous wishes meet with success. Finally, may all of us attain the final bliss of liberation, Nibbana. Sadhu, sadhu, sadhu. අභිවාදන සීලෙස්ස නිච්ඡං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං ආයුරාරෝග්‍ය සම්පන්තේ සග්ග සම්පන්තිමේවච අතෝ නිබ්බාන සම්පන්තේ ඉමිනාතේ සමිඤ්ඤතු සාදු සාදු සාදු